නමාමී බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛියවේරා ආයෝජි ගුණ්ඩෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්දේ ඒ ඔබලාගේ ආශිර්වාදයෙන් සැලසුණා. ඒ වගේම ඔබතුමිය ඊටම මහන්සියෙන් ධර්මික උපේන වස්තුව ඔබතුමියට මේ දියණියට පරිහරණය කරන වගේම මේ සම්බුදු ශාසනයේ කියලා සිටිය සඳහා බොහෝ අවස්ථාවල කැප කළා. ඉතින් එක විහාරස්ථානයක් නෙවෙයි විහාරස්ථාන ගණනාවක් මෙසුරු කරගෙන නොයෙක් විදිහේ උසස් පින්කම් සිදු කළා. විශේෂයෙන්ම අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන ඒ වගේම මේ විහාරස්ථානය මිලදී ගැනීම ආදී අවස්ථාවලදී ඔබතුමිය තමන්ට කරන්න පුළුවන් උපරිම අනුග්‍රහ දැක්වුවා. ඒ වගේම කොමෝනා සාන්ති විහාරස්ථානයේ කඩින පින්කම් ආදී සිදු කළා. ලොකු පින්කම් කළා නේද? ඒ වගේම රිවර්ස් හයිට් පන්සලට ලොකු ආලෝකයක් වුණා. ඉතින් සරණසිරි හඳුරන වහන්සේ ඔබතුමිය ගැන බොහොම සෙනෙහසින් ආදරයෙන් කටයුතු කරනවා. ඉතින් නිතරම ඔබතුමිය කරාව පරිත්‍යාගයන් ගැන සතුටින් කතා කරනවා. ඉතින් උන්වහන්සේ මේ දිනවල ලංකාව වැඩ සිටිය උන්වහන්සේගේ ආශිර්වාදයත් අපි ඔබතුමියට ප්‍රකාශ කරනවා සුභ උපන්දිනයක් සඳහා. ඉතින් මේ හැමදේම සිදු කළේ මේ සම්බුදු සාසනය කියලා සිටිය සඳහා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ තමන්ගේ ගියදොළ වලින් අයින් වෙලා තමන් ඉන්න මව්බිමනොත් බොහෝ දුරක හැරිගෙන මේ ශාසනයනේ කටයුතු කරන ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහා විශේෂයෙන් මේ පන්සල් නඩත්තු කරන්නට පන්සල්වලට මේ භූමිභාගයක් මිලදී ගැනීමේදී ඒ උතුමිය කරාව පින්කම් සදා පුණ්‍යපාදන පින්කම් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ පින්කම් වසර 100 ගාණක් තියෙන පින්කම් ඒ බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉතාම සතුටින් ඒ ස්ථානවල ඉඳගෙන පින් කරනකොට ඒවට අනුග්‍රහ කරපු ඇත්තන්ට ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතන නිතරම සතුටටපත් වෙන්න. ඒ වගේම තමන්ගේ ජීවිතයේ සතුටටපත් වෙන්න හැකි බොහෝ කාරණා තියෙනවා. විශේෂයෙන් තමන්ගේ පියතුමා බණ පොත් සාර්ථකව ලියුවා නේද? අපි ධර්ම පොත් ලියලා ඉතාම අවංකව ධර්මයක් නැඹුරුල හිටිය කෙනෙක්. ඉතින් ඒ දෙමව්පියන් ගැන හිතනකොට උනත් තමන්ට ලොකු හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා උපාලි දේවර මහත්මයා තමන්ගේ ගාමදේ ඇතින් ගෞරවයෙන් ආදරෙන් සැලකුවා. එතුමා ළඟ වෙලින කාලයේදී ඉතාම ඉහළින් ආශිර්වාදයෙන් සලසලා දීන එතුමාගේ සසර ජීවිත සූපත් කරන්න උදව්පකාර කළා. ඒ වගේම මේ දිසාන දියණිය ජනගත වෙනුවෙන් කරන පුළුවන් උපරිම ශක්තිය දරුවටත් ලබා දුන්නා. ඉතින් මේ හැම දෙයක්ම ගැන කල්පනා කරනකොට ජීවිතයේ සතුටටපත් වෙන්නේ බොහෝ කාරණා තියෙනවා. ඉතින් හැම මාසයකම එක පන්සලක නෙමෙයි දැන්ට පන්සල දෙකක සිල් ගන්නවා නේද? ඉතින් බණ අහනවා. ඉතින් රිවර්ස් එක පන්සලේ සිල්ලාරන් මෙහෙන් සිල්ලාරන් තවත් තැන්වල බණහලා ඉතින් තමගේ ජීවිතේ හැම පැත්තෙම දියුණු කරගන්නට උනන්දු වෙමින් කටයුතු කරනවා. ඉතින් ඒක තමයි අපි අපේ ජීවිතේ ලබන වටිනාම දේ. අපි ලබපු උසස්ම දේ තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ සද්ධර්ම වෙනුවෙන් කැප වෙන ජීවිතය තමයි වටිනාම ජීවිතයක් වන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට මේ උපන්දිනයේ දවස් දෙකකට වාසතුරු වෙන පුළුවන් වාකරණා තියෙනවා. ඉතින් ඒ සියල්ලකටම අපි ආශිර්වාද කරන ගමන් බුදුදම් සංගීතයේ පෙරෝණිය ආශිර්වාදයෙන් විශේෂයෙන්ම කෙලෙනවනගේ උපන්දිනයේ සුභම සුභත් දිනයක් වනට ඒ වගේම දිශානේ දියණිය ඥානාගතේ හැමදෙම සාර්ථක වෙනා ඒ දරුවාගේ අනාගතය ඉතාම සාර්ථක වෙන්නට මේ උතුම් පින්කමත් අපි ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ දී කටයුතු සිදු කරන ඇති ප්‍රඥේන්ම පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං වචනය සිහිපත් කරගෙන ආදරණීය දියණිය වශයෙන් දිසන්නේ දියණිය මේ සම්බුද්ධ වන්දනාව බෝධි වන්දනාව සැලසුම් කරන්නට සූදානම් කරන්නට වෙනවා. අද දවසේ උපන්දිනය සිහිපත් කරගෙන බෝධින් වහන්සේ වටා ආලෝක පූජාවක් සිත කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණය මෙලෙස කරගෙන ධාතු වහන්සේ ළඟට සිටිනා වූ රාජ මන්දිරයට ගිලන්පස ආලෝක පූජා සිත කරලා එවගේම මේ ස්ථානයේ ආලෝක පූජාව සුන්දුම්බියම් සාදීගේ බුදු පූජා තැන්පත් කළා. අප බලාපොරොත්තු වෙන්නේ බුදු වෙනෙන්නේ කියලා මේ බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට. එන දවසේ අතරම බලාපොරොත්තු වෙන්නේ බෝධි වන්දනාවක් සිද්ධ කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි සියලු කටයුතු සැරසුම් කරගෙන ආලෝක පූජාවන් අති මේ සියලු දේවල් සිද්ධ කරේ. අපි මේ ස්ථානයේ දෙවන වන්දනා කළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංකේකල්පලක්ෂය පාරමිතා ධර්ම පුරලා ඒ සතර ලෝකවාසී සත්‍යාම සසරින් ඉතර කරවන්නට දැඩි අදිෂ්ඨානය ඇති කරගෙන වැඩ සිටිය බෝධි වහන්සේ අපිලෙස බෝසේන වැඩ සිටි බෝසේන වැඩ සිටිමින් උන්වහන්සේ දැඩි වීර්යයක් අරගෙන මේ සසරින් එතර වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පිටු බෝධි වහන්සේ වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සාරා සංකේතවක ලක්ෂය පාරමිතා පිළුවේ. ඒ අප්‍රමාණ කාලයක් ඇසිස් මස්ලේ දන් දෙමින් ජීවිත පරිත්‍යාගයෙන් ගුණධර්ම පිළුවේ. ඒ උතුම් ඵලයට පත්වීම පිණිස ඒ උතුම් ඵලය ලබාගත් ස්ථානය තමයි බෝධි වහන්සේ අභියස කියන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ ඉතේ සම්බුදු ඥානයයි අපි බෝධිය කියන වචෙන් අර්ථ ගන්නවන්නේ. ඒ අර්ථය මෙනෙහි කරගෙන බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්නසා උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමට බෝධි වහන්සේ පිළිට වූවාසේ අපිටත් අපේ රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාදී මේ සියලු ක්ලේශ ධර්මයන් දුරු කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේලා දේශනා කරන ඒ උතුම් නිර්මල ධර්ම අපිට අවබෝධ කරගන්නට ශක්තිය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි තියෙන බෝධි පූජාව සිද්ධ කරන වෙලාවේ. එනිසා බෝධින් වහන්සේගේ ගුණය වෙනෙහි කරන්න අපි ඒ නිසා තසබිම්බරක් මාර්සේදාව දුරු කරේ සියලු කෙලෙස් මාරයන් නැති කළේ භාග්‍යවතුන් වහන්සේගේ පවා වන්දනාවට ලක්වුණේ භාග්‍යවතුන් වහන්සේ සතියක් පුරාවට ඒ අනිත්‍ය ලෝචන පූජාව සිද්ධ කරමින් බෝධින් වහන්සේ දිහා ස්පීයේ ලන්නේ නැතුව සතියක් පුරාවට බලාගෙන සිටී තමන් වහන්සේගේ සසර ජීවිතේ පුරාවට ප්‍රාර්ථනා කරගෙන පරාක්‍රොත් විශ්ිත සිත් කරගැනීමට පිටව බෝධින් වහන්සේට මම කළගුණ සලකන්න ඕන කියන උතුම් පරමාර්ථයේ ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා ලබාගත්තේ බෝධින් වහන්සේට අපි වන්දනා කරන්නේ. ඒ බෝධින් වහන්සේ දිසයි මේ බුදු පූජාවන් සිත් කරන්නේ. ඒ උතුම් සම්බුද්ධ වන්දනා වගේ බෝධි සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ ගුණය අපි මෙනෙහි කරන ලබන්නේ ඒ තුන් සම්බුද්ධ වන්දනාවෙන් ජනිත මුතාර පුණ්‍ය සම්පත්තිය නිලානි ලැබුවේ මාතාවට නිදුක් නිරෝගී සම්පත්තිය පිණිස දිගාසිරි සම්පත්තිය පිණිස හේතු වාසනා වේවා. තබ්බෝ කරක් කායික දුක් පීඩාවන්ගෙන් තොරව නිදුක් නිරෝගී වාසනාවන්ත ගුණවර ජීවිතයක් ගත කරන්නට මේ පින උපකාරයක් වේවා. අපේ ධම්මගරු පණ්ඩිත හඳුනන වහන්සේ සිහිපත් කළ ආකාරයටම නිලන්නේ නෝන කියන්නේ බොහෝ පින් දහම් සිද්ධ කළ නෝන මහත්මියන්, මේ ශාසනය වෙන බොහෝ කැපකිරීම් කළ නෝන මහත්මියන්, ඒ සියලු දේවල් උන්වහන්සේ සිහිපත් කරන්න ඉදුණු මේ ජන්මදිනයේ සිහිපත් කරන වෙලාවේ තව තවත් හිතල සතුට වෙන තමන්ගේ කළ පුණ්‍ය ක්‍රියා ධර්මයන් සිහිපත් කළ උන්වහන්සේගේ මතකයේ රැඳිච්ච ටික තව උන්වහන්සේ නොදන්න ඒ නොන නිලන්නේ නෝන දන්න බොහෝ පින් දහම් සිද්ධ තියෙනවා. ඒ හැම දෙයක්ම සිහිපත් කළ සතුට වෙන්නට පුළුවන්. එනිසා මේ වෙලාවේ මේ සිද්ධ කරන තුන් සම්බුද්ධ වන්දනාවෙන් බෝධි වන්දනාවෙන් දැනෙන උදාරකුණේ සම්පත්තිය නිලයන් වලට දිසානේ දියණියට දුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය පිණිසම හේතු වාසනා විත්වා ලෝකපාලක සිලූම දිවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා අපි හැම දිනමත් සුරකිත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන සාමීන් වහන්සේලා සමග ගාථා සජ්ජානා කරමින් සම්බුද්ධ වන්දනා පොදු වන්දනාව සිත කරමු අපි. සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විරිඤ්ඤෝ හීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං ගෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්මෙඨානීසු පටිච්චේතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මොලේ නිසින්නෝව සම්බාරි විජයං නකා පන්තෝ සම්පඤ්ඤතං සන්තා වන්දේ තං බෝධිපාදපං මේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහං පින් ඇතාිඟdef olv énormément

සෝපත්තේත්වා ශාන්ත සෝයේතපත්තේත්වා අයින්ද පාරොන්ද කරණියොන් ද සුප්‍රීම බුද්ධ අරහං වර්ණි මේ ඕල් බීන්ස් ඉන් ද වර්ල්ඩ් be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සෝමතෙත්වා ශාන්ත සුවේට පත්තෙත්වා By the power of the purity of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Vinyacharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta භාගතුන් වහන්සේ තුළ පැවති විඥාන සම්පන්න බුදුගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සෝමතෙත්වා ශාන්ත සෝයේට පත්තෙත්වා By the power of the purity of the Supreme Buddha, Vijayana Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Sugata Buddha Guna Tejena සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සෝමත් වෙත්වා සෝමත් වෙත්වා සෝමත් වෙත්වා ශාන්ත සෝයට පත් වෙත්වා වයින පාරොන්ද පරිටියොන්ද සුප්‍රීම් බුද්ධ සුගත වෙල්ගෝන් මෙෝල් මීසිනවල්ඩ දිවල් හැපියන් පිස්පුල් මෙදයට හන්ද සුප්‍රීම් ලිස් ඔපිවරේෂන් භාගතුන් වහන්සේ තුළ පැවති ලෝකවිදූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් වෙත්වා ශාන්ත සෝයට පත් වෙත්වා වයින පාරොන්ද පරිටියොන්ද සුප්‍රීම් බුද්ධ ලෝකවිදූ නවරොන්ද වර්ල්ඩ් මේ ඕල් බීන්ස් ඉන් ද වර්ල්ඩ් Be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු අනුත්තර පුරිස ධම්මසාරදී බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සෝපත් වෙත්වා සෝපත් වෙත්වා සෝපත් වෙත්වා ශාන්ත සෝයට පත් වෙත්වා By the power of the purity of the Supreme Buddha, Anuttara Purisa Dhammasarati, incomparable trainer of persons to be tamed. May all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Santa Deva Manusanam Buddha Guna Tejena Sambe Santa Bhantu Sukhetanta භාගතුන් වහන්සේ තුළ පැවති සද්ධා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා ශාන්ත සෝයට පත්තේත්වා By the power of the quality of the Supreme Buddha, Saddha Deva Manusanam, the Supreme Taker of deities and men, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Buddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta භාගතුන් වහන්සේ තුළ පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා ශාන්ත සෝයට පත්තේත්වා By the power of the purity of the Supreme Buddha, Buddha enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta භාගතුන් වහන්සේ තුළ පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වයෝ සෝපත්තෙත්වා සෝපත්තෙත්වා සෝපත්තෙත්වා ශාන්ත සෝයට පත්තෙත්වා By the power of the quality of the Supreme Buddha, Bhagava exalted, may all beings in the entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. By the power of the quality of practicing Buddhanusati and Metta Bhavana, may Mrs. Nilani Leola and daughter Dishani Leola be well, happy and peaceful. May you live long with good health and happiness. May all your wishes and spiritual goals meet with success. May your spiritual happiness increase day by day by the power of this spiritual energy. May all of us attain the supreme bliss of liberation. Nitasana sila budu himirva Dekhi maya Gatasana sila budu himihata Vendi maya Sita sana sila budu himi guna Siti maya Bhava sana sila himi gat maga Gyani maya May they attain the supreme bliss of Nibbana.